ඇත්තටම දරුවෝ හැමදාම ළමා කාලෙම හිටියානම් කොයිතරම් දෙයක්ද. අපිත් ඒ කාලෙ මොනතරම් සුන්දර විදියට කාලෙ ගත කළාද. ඔබ ඉරක් මුණා